අයින්සක දුක්පත් මිනිසුන්ගේ ඉතුරු කරපු ටික අද බෙදනවා දේශපාලන වමනාවලට ලක්ෂ ලක්ෂ. මේකට නඩු නෑ. හැබැයි මේ රටේ නිලධාරීන්ට අපි කියනවා, බැසිල් රාජපක්ෂ මහත්මත් එක්ක සිවිල් සේවයේ ඉන්න එක නිලධාරියෙක්, දුස්සර කෙනෙක්, ඒකේ ලේකම්වරයා වශයෙන් හිටපු, ඒකේ ජෙනරල් මැනේජර් වශයෙන් හිටපු මේ සියලු දෙනාම රජයේ සේවකයෝ. ඔවුන්නේ සත් භාවයෙන් කරපු ක්‍රියාව නිසාද හිරගෙවල් වල ඉන්න වෙලා තියෙනවා. මේක බලාගන්න ඕන, මේක හොඳ පාඩමක්. සියලු රජයේ සේවකයන්ට මේක පාඩමක්. තමන් ගන්නා වූ තීන්දුවලට අනාගතයේදී වග කියන්න වෙනවා. පොලිසියටත් හොඳ වාස්, පොලිසියටත් හොඳ පාඩමක් මේක. මෙයාලා මේ කරන විදිහට ගියොත් ඔබට තීන්දුව ගැනීම පිළිබඳව කාරණායි.